මිත්‍ර කපුගේ පුතාමට ආරාධනය කළා මේ ගීතය නියෝජනය කරන්න කියලා. මොකද මම ගයපු ගීතයක් නෙමෙයි, පණ්ඩිත අමරදේවයන් ගයපු ගීතයක් නිසා එතුමා අද මේක සහභාගී වීමට නැති නිසා මම මේ ගීතය අපගේ අයියා වෙනුවෙන් ගායනා කරනවා. දෙන්නටම පහරයක් අමරදේව තමන්ට කුරුමසක පොකීමක් දුන්නට. 1, 2, 3, 4. දුක් නුවර වැඩ විසෙන අම්මාවරුන් ගැන ගයන්නට